සුදු පැහැති අඳුමින් සැරසුණු පුද්ගලයෙක් පරුෂ වශයෙන් වචනයෙන් බැන වදිමින් දල සලහ පිරුම ආත්මය ඇතුළු කණ්ඩායමට උඹලා ආපව මාතර කන්න දාවේ යනුවෙන් බැන වැදිමින් තර්ජනය කිරීමක් සිදු වුණා. ඉන් අනතුරුව දල සලහ පිරුම මහින්ද ආප ආභිවර්ධන මහතුරු තමයි මේ වරාත් කිද්දිර මුණු දුන්නේ. ඒ වෙලාවේ දල සලහ පිරුම මහත්මය තුෂ්ණින් දුන්න වෙලා සිදුවුනේ මොකද්ද කියලා කරකියා ගත දෙයක් නොහැකිව බලාගෙන සිටියා. මොකද මේ මොහොතේ පොලිස් නිලධාරීන් පවායම ස්ථානයේ සිටියා. ඒකම මැතිවරණ නිලධාරීන් කීප බලක ඒ ස්ථානයේ සිටින දක්නට ලැබුණා. ටික වේලාවකට පස්සේ දල සලහ පිරුම මහත්මයා මේ සිද්ධිය පිළිබඳ පොලිසියට සහ මැතිවරණ නිලධාරීන්ට දැඩිසේ දෝෂාරෝපණය කරා. මේ ඔබ ඉදිරියේදී මේවන් සිදුවීම් මැතිවරණය ආරම්භ වන දිනේ මෙසේ සිදුවෙනව නම් ඉදිරියේදී කෙසේ සිදුවේද යන බියක් ඇති වෙන බව ඒකම මගේ මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකයා ඉදිරියට එළියට පැමිණෙනවා. දිශික් ලේකම් කාර්යාලයෙන් මේ පිළිබඳ මාධ්‍ය විමසීමක් කරා. මේ එළියේ සිදුවුණු සිදුවීම් ගැන කුමක්ද පවසන්නේ කියලා ඒ වෙලාවේදී මංගල සමරවීර මහත්මයා සඳහන් කළේ මා නොසිත වෙලාවක නොදුක දෙයක් පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න බැහැ කියන එක සඳහන් කරා. මාතර දිශික් ලේකම් කාර්යාලයේ තත්වයයි සිංහ එක්කම වෙනුවෙන් මම ජයසිරි පේදුරාරච්චි මාතර දිශික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිට